ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අසිත මහත්මා ලක්ෂික මහත්මා ඇතුළු මේ ඥාතීන් කවුරුත් එකහසි වෙලා අද දින ඉතාම වටිනා අනුස්මරණීය පින්කම සිදු කරපු අවස්ථාව මීට මාස 3කට කලින් මිය ගිය දෑමට මෑණියන් ලලිතා සිනිවරත්න මාතාව සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන අවස්ථාව මේ අවස්ථාවට කියන්නේ අනුමෝදනා කියලා. අනුමෝදනා කියන්නේ සතුටු වීම කියන එක, රිජොයිස් කියන එක. ඒක අතකින් පින්කම කළා වූ ඔබ සතුටු වෙන අතරේදී ඒ මියගිය ඥාතියනෝ සතුටටපත් කරලීමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. මෙවැනි පින්කමක් කරද්දී අපි එක කෙනෙක් අරමුණු කරගෙන පින්කම් කළත් අපි රැස්වෙච්ච හැමදෙනාම කල්පනා කරන්න පුළුවන් ඔබේ නමින් මියගිය ඥාතීන් ඇති ඔබේ ආච්චිල සීයලා අම්මල තාත්තලා සහෝදර සහෝදරියන් මිය ගිහි පොය ඇති. අන්නේ හැමදෙනාමත් මේ වෙලාවේ හොඳට සිහිපත් කරගන්න. ඒ හැමදෙනාම වෙනුවෙන් ඔබේම දෑතින් කළා වූ පින්කමක්සේ කියලා හිතලා ඔබ සතුටු වෙන ගමන් ඒ මිය ගිය ඥාතිනොත් අපි සතුටු කරවීමසෙන් කවුරු සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. පින්තුනේ අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ තමන්ගේ මෑණියන් වෙනුවෙන්. අමර තාතර සැලකීම බුදුදහමේ ප්‍රධාන කාරණයක් විදිහට දක්වනවා. ඒක මංගල කාරණයක් වෙන තුනි. මාතා පිතෝ පට්ඨානං ඒ තම මංගල මුත්තමං. අමර තාතර සැලකීම එය බලා ගැනීම මංගල කාරණයක් විදිහට සැලකන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ තම මැනවින් දේශනා කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා කාරණයක්. මේ ලෝකෙ ඉපදෙන හැම කෙනාගේම ඒක යන බලපොරොත්තුව පැතුම තමයි සතුට කියන එක. අන්නේ සතුට තමයි ජීවිතේ කොයිතරම් දුරට වර්ධනය වෙනවාද කියලා බලන ප්‍රධානතම සාධකයක් තමයි අම්මට තාත්තට සලකන විදිය. අම්ම තාත්ත ජීවත් වෙන කාලේ සලකන ක්‍රමිකුත් තියෙනවා, මිය ගියාට පස්සේ සලකන ක්‍රමිකුත් තියෙනවා. අම්ම තාත්ත ජීවත් වෙන කාලේ අපි එය රැකබලාගෙන එයට ආදරේ කරුණාව දක්වලා එයට ධර්මයේ හැසිරෙන අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒ වගේමයි අය මේ ගියන පස්සේ එකහතකින් කලින් කලට පින්කම් කළ පින් අනුමෝදන් කරන්නට ඕන. ඊටත් වඩා වැදගත් වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් මේ වගේ දෙමෝපියන් දැස බැලුවම පේන දෙයක් තමයි එයත්නම් බොහෝ විට ජීවත් වෙන කාලේ පින්කම් කරගත් අය. එයයි බොහෝ විට ඉපදෙන්නේ මනුස්ස ලෝකයේ හෝ ඊට වඩා ඉහළ ස්ථානවල. අන්නේ වෙන වෙලාවේදී දෙමෝපියන් සතුරු කරලීමේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කොහොමද? ඒ තමයි ධර්මයේ හැසිරීම. ධර්මයේ වුණු කරනකොට ප්‍රැක්ටිස් කරනකොට ඒ ඉහළ තලවලින් අපි අමල තාත්තලා මේ ආත්මය අමල තාත්ත විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම වල අමල තාත්තලා සතුරු කරන ක්‍රමය තමයි ධර්මයේ හැසිරීම. ඇයි අපි ධර්මයේ හැසිරෙනකොට ඒ සතුරු වෙන්නේ? අපි ධර්මයේ හැසිරෙනකොට අපි සතුටින් ඉන්නේ. අපි යම් කිසි වෙලාවක දුකින් ඉන්නවා නම් ඒ කියන්නේ අපි ධර්මයෙන් බැහැර වෙලා ඉන්නේ. යම් කිසි වෙලාවක අපි ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා ඒ කියන්නේ අපි සතුටින් ඉන්නේ. අපි සතුටින් ඉන්නකොට අපි අමල තාත්තල සතුට වෙනවා. අපි දුක් වෙනකොට අමල තාත්තල දුක් වෙනවා. ඒ නිසා පින්නතුනි සැබවින්ම අමල තාත්තල සතුට කරන ක්‍රමය තමයි අපි සතුටෙන් ජීවත් වීම. අන්නේ අපට සතුටෙන් ජීවත් වෙන තමයි අම්මල කුඩා කාලේ පටන්ම අපේ සිඟිති දෑත එක්කල්ලා පිළිම වහන්සේ නමක් දැක්කාම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කාම අපේ දෑත එකතු කරලා වන්දනා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අන්නේ අපට තෙරුවන් සරණ යවලා ඒ තෙරුවන් සරණ ගිය ගමන් ඊට පස්සේ ප්‍රැක්ටිස් එක පටන් ගන්නවා. මොකද ප්‍රැක්ටිස් එක? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙන්න ප්‍රැක්ටිස් එක. පංචශීලය. පංචශීලය රැක ගමන් මොකද වෙන්නේ? අපිට ලොකු රැකවරණයක් ආරක්ෂාවක්. මේ පංචශීලයේ පිනොතුනි කොච්චර වැදගත්ද කිව්වොතොත් බැරි වෙලාවත් අපිට මේක එකක් හරි කඩ වුණොත් අපි කොහෙද ඉන්නේ? අරුවහට ගන්න වෙන්න හිරගෙදරට. ඒ තරම් ආරක්ෂාවක් වෙනතුනේ අපිට මේ පංචශීලෙන් දීලා තියෙනවා. ඕනෑම තැනක වරදක් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මේ පංචශීල එකක් අඩවීම හේතුවයි. පින්නතුනි අපේ ජීවිතයේ මුළු සම්බුද්ධ ශාසනයම මුළු ධර්මෙම පින්නතුනි එක තැනකට තියලා අපිට මුළු ජීවිත කාලයම ගරු කරන්නවත් වටිනවා බුදු දහමෙන් ලැබෙච්ච මේ පංචශීල ප්‍රතිපදාව. මේ පංචශීල ප්‍රතිපදාව නිසා තමයි පින්නතුනි අපි මෙච්චර ආරක්ෂා වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ සමාජය බලන්නේ මේක දන්නේ නැති නිසා කී දෙනෙක් දුකින් ඉන්නවද? ඇතැම් අයගෙන් ඉතාම බරපතල අකුසල සිද්ධ වෙනවා පින්නතුනි. ඇතැමිට තමන්ගේ අම්මා තාත්තා ඇතැම් අයගේ අතින් ජීවිතක්ෂයටපත් වෙනවා. බලන්න අපි උපතින් අපි ආරම්භයේ පටන් අපි මේව දැනගෙන ඉන්නේ අපේ කොච්චර රැකවරණයට බලන්න පින්නතුනි. අපේ ජීවිතේ කිසිදාක මේවලදී සිද්ධ වෙන්නේ නැහැ. අනන්ත කර්මයක් අපි අතින් සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර ආරක්ෂාවක් අපිට දීලා තියෙනවා. අන්නේ පංචශීලයේ පිටලා ඊළඟට යන්නේ සමාධියට මෛත්‍රී භාවනාවට. සීල සද්දෝ සෝපත්‍යත්වා කියන මෙස්සිත අපි භාවිත කරනවා. අන්නේ මෙස්සිත එක්කම ඊළඟට යන දේ තමයි සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් කියන කාරණය. සමස්ත ජීවිතයම පිළිතුරුනි මෙන්න මේ තුනයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිපට්ඨානය. සීල සමාධි ප්‍රඥා අපි දිනෙන් දින සතුට වෙන ක්‍රමය මෙන්න මේක. බුදුදහමේ ප්‍රධාන ලක්ෂණය තමයි අපේ සතුට දිනෙන් දින වැඩි වෙන්නට ඕන. මේක තමයි ධර්මයෙන් ප්‍රැක්ටිස් කිරීමේ තියෙන ප්‍රධානතම අංශය. ඒ සතුට මේ මොහොතේ තමයි ලබන්නේ අපි වෙනතුනි. අපි කරන අනිත් හැම දෙයකම සතුට ලබන්නේ ඒ වැඩේ කළේවාට පස්සේ. ඒ නිසා තමයි අපි බොහෝ විට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එහෙට එනවද? එහෙට කවදාවත් දෙන්නේ නැහැ බිනුත. අපි මියනකම එහෙට දවසේ එන්නේ නැහැ. ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම හැර අපි කරන අනිත් හැම දෙයකින්ම වෙන්නේ අදට වඩා හොඳ හෙටක් ප්‍රාර්ථනා කරමින් යන්නේ. ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම කියල කියන මොකද්ද? හෙටට වඩා හොඳ අද දවසක් අපි ලබා ගන්නවා. අපේ ජීවිතේ ලස්සනම දවස තමයි අද දවස. අපේ ජීවිතයේ සතුටෙන් ඉන්න මොහොත තමයි මෙන්න මේ ප්‍රසන් මොමන්ට් එක. මෙන්න මේක තමයි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියන්නේ පිනතුනි. මේ සතුට දිනෙන් දින වැඩි වෙනවා. මේ සතුට අපි වයසට යනකොටත් වැඩි වෙනවා. මේ සතුට කොච්චර වැඩි වෙනවද කියවොත් පිනතුනි. අපේ ජීවිතේ වැඩිපුරම සතුටෙන් ඉන්න දවස කාද්ද? අපේ ජීවිතයේ අවසාන දවස. අපි මරණයට පත් වෙන දවස තමයි ජීවිතයේ සතුටෙන් ඉන්න දවස බවට පත් වෙන්නට ඕන. මෙන්න මේක තමයි බුදුදහමේ ප්‍රැක්ටිස් එක ගැන කියන දුන්නේ. ඇයි අපි මේ යන දවසේ සතුටේ වෙන දවස කියලා කියන්නේ? එදාට අපි මේ ජීවිතයෙන් සමුගන්නවත් එක්කම මීට වඩා හොඳ පහසුකම් තියෙන තැනකට යන්නට අපි මනස සකස් කරගෙන ඉන්නේ. මේ පරණ ශරීරය අත්හරිනකොටම අපි ඊළඟට ඇස් දෙක හරින්නේ මීට වඩා ඉහළ තැනක, මීට වඩා පහසුකම් තියෙන, මීට වඩා සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍රයන් ඉන්න තැනක අපි ඇස් දෙක අරින්න සූදානම් වෙලා ඉන්න පිණිස. මෙන්න මේක තමයි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. අන්නේ ප්‍රැක්ටිස් එකට එන්න නම් අපි උපරිම ලෙස මේ ධර්ම තුල ඉන්නට ඕන. පංචශීලයේ, මෛත්‍රී භානාව සහ සතිපට්ඨානය කියන මේ කාරණා තුන. අපි මේ ගමන මගේ ඉන්න විතරක් නෙවෙයි. අපේ ළඟම ඥාතීන්ටත් මේ වරප්‍රසාදය ලබා දෙන්නට ඕන. විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලා. ඉතින් ඔබ දරුවන් ඉදියට ඒ දයාබර මෑණියන් ජීවත් වෙලින කාලේ අමතක හොඳින් බලාගත්තා. බෙහෙත් ආදිය දුන්නා. ආදරයෙන් සෙනසුර දක්වා විතරක් නෙවෙයි ඒ මෑණියන්ට ධර්මයේ හැසිරෙන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ අම්මන් බස් සතුටින් ජීවත් වුණේ. අන්න එවැනි ජීවිත ගත කරපු මව්පියන් පිනතුණි ජීවත් වෙලින්දල මීගාට පස්සේ එයා සුගතිගාමී තැන්වල ඉපදෙන්නේ. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ පරමාර්ථය. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි පිනතුනි. අපිට අවුරුදු 100ක් සිටියත් අපි කාදhari මේ යන්නට ඕන. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය අවසාන කටයුතු කරන මොහොතේ අපේ ෆියුනරල් එක කරනකොට අපේ ඥාතින් එකතු වෙලා අපි ඊට වඩා ඉහළ තැනක ඉපදෙලා ඉන්නට ඕන පිනතුනි. අපේ 7 දවසේ දාන දෙන දවසේ, අපේ 3 මාසේ දාන දෙන දවසේ අපි ඊට වඩා ඉහළ තැනක ඉපදෙලා ඉන්නට ඕන පිනතුනි. මෙන්න මේකයි ධර්මයේ සාර්ථකත්වය කියන්නේ. ඒක මරණයෙන් පස්සේ සතුටට පත්න ජීවිතයක් විතරක් නෙවෙයි පිනතුනේ. මෙන්න මේ ප්‍රසන් මොමන්ට් එකේ මේ වර්තමාන මොහොතේ අපේ හිත උපරිම කුසලයෙන් තියාගන්නටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. අනේ දේශනාවේ අවසාන ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද පිනතුනේ? ආනාපාන සති භාවනාව. Breathing meditation. අපි ජීවිතයේ ඉහළින්ම සතුටට පත්වල ඉන්නවද කියලා බලන ප්‍රධානතම නිර්ණායකය මුළු බුදු දහමම විමසලා බලනකොට පින්නුතුනේ පේන ලස්සන කමටහන මෙඩිටේෂන් ටෙක්නික් එක තමයි ආනාපාන සති භාවනාව. Breathing meditation, mindful breathing. පින්නුතුනේ අපේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ වර්තමාන මොහොතේ සිහින් ජීවත් වීම. අනේ වර්තමාන මොහොතේ ඉහළින්ම සතුටින් ජීවත් වෙන භාවනා කමඨාන ලෝකේ පහළ වෙන සීලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඉහළින්ම ප්‍රැක්ටිස් කරන භාවනා ටෙක්නික් එක තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම්, ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා නම්, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ඔබ විශ්වාස කරන කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි සතුට ජීවිතයේ ප්‍රධානම දේ වෙන්නට ඕන. අපේ සතුට පවතින්නේ our happiness depends on completely practicing breathing meditation, mindful breathing. Our success depends on our happiness. Our happiness completely depends on the duration of practicing breathing meditation. පින්නතුනි මේක තමන්ගේ හදවතේ කොතන හරි තැනක අමතක නොවන විදියටම සනිටුහන් කරගෙන ඉන්න. දවසක තප්පරය ගාන හරි මේක වැඩි කරන්න. මේක තමයි ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් කරන ලොකුම උපකාරය, ලොකුම යහපත. Dear friends in Dhamma, you are doing a very special meritorious act offering dana to the Mahasangha. The purpose is very clear. You are doing this activity in order to share this merit with your beloved mom, Mrs. Lalita Senivaratna, who passed away 3 months ago. When our parents live in with us, we take care of them. Buddha says, if we help our parents, that is a supreme blessing. Mātāpita upatthānaṁ etam mangalamuttamam. If we take care of our parents, that is a great blessing. And also Buddha says, if we want to achieve the real happiness, we should help our parents. How do we help our parents? Not only we take care of them, we should practice Dhamma. The more we practice Dhamma, the more we are happier. The more we are happier, the more our parents are happier. If we want to make our parents happy, we should practice Dhamma in the maximum level. The Buddha's message is very clear. The entire message, the Blessed One explained for 45 years, can be summarized into one sentence, which is Sacitta Paryodhapanam, purifying one's mind. We should understand the negative thoughts that disturb our peace of mind. There are 3 unwholesome mental states that disturb our peace of mind: craving, anger, and delusion. The path is very clear. Practicing 5 wishes, practicing loving kindness meditation, and practicing breathing meditation for mindfulness. When we practice 5 wishes, we have no problems. That is why the Buddha says, Dhammo have rakkati dhammacharin. He who practices Dhamma is protected by the Dhamma. You know, when we practice 5 wishes, we have no problems from the outside world. And also when we practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. Our mind is so pure and calm since we have no anger at that moment. When we practice loving kindness meditation, it's like the Brahma realm. Having a human physical body, if you practice loving kindness meditation, that is the way how we can make this human world as the Brahma realm, Brahma world. Mentally, we are in the Brahma realm, having a physical body in the human realm. Therefore, if you want to experience the Brahma realm, we have to practice loving kindness meditation again and again. Finally, we have to practice breathing meditation or mindfulness. Being aware of our mind and body, living in the present moment, we are aware of that breathing in and out. We keep our attention in the present moment. At the same time, we can reflect on impermanence. I is impermanent. Forms are impermanent. I consciousness is impermanent. Everything is impermanent. Our internal senses, external objects, consciousnesses, everything arises and ceases at the moment. This is the reality. If we contemplate on this reality, we release from the outside material world. At the same time, we reflect on the impermanence of our consciousness, mental formations at the present moment. We see everything is arising and ceasing. We release from the external world, at the same time, we release from the nama or mental formations. This is the liberation. This is the highest way that we can achieve the emancipation, what the Blessed One explained. Whenever we practice dhamma, we are away from suffering. We gain the real happiness. This is the real way how we can make our parents happy. We all like that our parents are happy. When we practice dhamma, five precepts, loving kindness meditation and breathing meditation, this is the real way how we can make our parents happy. Okay, dear friends in the dhamma, you can be happy when your mom was with you, you did your duty very well, and also after she passed away, you did a lot of meritorious act in order to share this merit with your mom. When you think your activities that you have done for your mom, you can be happy. And also now the time to transfer the merits to your beloved mom. Okay, think all the meritorious activities that you performed here. First of all, you offer five precepts and you offered the dana to the Mahasangha, contemplating on the qualities of the Buddha's noble disciples. And also here you are listening to Buddha's message. By the power of all these meritorious activities that you perform here, may your beloved mom, Mrs. Lalita Siniratna, who passed away 3 months ago, receive this merit. And also may she have a blissful life. Finally, may she attain the supreme bliss of liberation. With that intention, please come forward to share this merit with your mom, pouring the water to the empty cup. Okay, now we are going to do the water ceremony, pouring the water to the empty cup. At the same time, we recite the gatha. May your departed mom, Mrs. Lalita Siniratna, and other relatives who are needing merits from us, may they receive this merit, and may they have blissful life finally. May they attain the supreme bliss of liberation. With that intention, let's recite the gatha. Idam me ñātinam hontu sukhitā hontu ñātayo. Idam me ñātinam hontu sukhitā hontu ñātayo. Idam me ñātinam hontu sukhitā hontu ñātayo. Yathāvāri mahāpūrā parikūrenti sāgaraṁ evameva ito dinnam vetānaṁ upakappati. Sādhu, sādhu, sādhu. Hondai rasikaragatme sīlupiṁ api devinatat anumodāṁ karomu. Sammyadrushtika devinut mehipiṁ anumodāṁ va. Pinkamata sahabhāguna hemadirātama. Devyāngi dehemi rekhvarani āsirvādiyat salasevaṁ. දෙවියන්ගේ ආශිර්වාදයෙන් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා කියන ප්‍රතිමෙන් අපි සාදුකාරයකින් දෙවියන්ට අත්කින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, ලලිතාසිනී රත්න මාතාවගේ තුන් මාස දාන වෙනුවෙන් පින්තුනි බොහෝ දිනක් දුර බැහැර ඉඳලා දාන උපකරණ ආදී සකස් කරගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට පැමිණියා. ඉතින් ඔබේ ජීවිතයටත් මේක ලොකු ආශිර්වාදයක් කියලා සලකනට ඔබ හැම දිනාගෙම මියගේ ඥාතීන්ටත් මේ පුණ්‍යානුමෝදන අවස්ථාවක් කියලා ඔබ බෙහෙවින්ම සතුටට පත් වන්න. ඉතින් මේ විහාරස්ථානයේ ඉඳගෙන ස්වාමින් වහන්සේලා බොහෝ දිනක් සීල භාවනා නොයෙක් පින්කම් කළා තියෙනවා. ඒ සීල ශක්තිය, ඒ ආධ්‍යාත්මික සුවය ඔබට ආශිර්වාදයක් වෙනස පවතිනවා. ඉතින් මේ විහාරස්ථානයේ ලස්සනට පාත්කාගෙන යන්නට මේ පින්තුන් බොහෝ වෙහස මාන්සි වෙනවා. ලස්සක මහත්මයා, අසිත මහත්මයා ඇතුළු ඒ දයාබර දෙමෝපියන් ජීවත් වෙන කණිඳම්ම මේ පන්සලේ දියුණුව සඳහා බොහෝ කටයුතු සිදකලා. ඉතින් මේ පන්සල ලස්සනට තියෙන හැම මොහොතකම මේ ස්වාමීන් වහන්සේලා හොඳට ධර්ම දේශනා ආදී ආගමික වැඩසටහන් කරන හැම අවස්ථාවකදීම ඒ ඔබ ලබා දෙන ශක්තියත් ඒ හැම දෙයකම උපකාරයක් වෙනවා කියලා හිතන සතුටට පත්වන්න. ඒ ඔබ ලබා දෙන ශක්තියෙන් තමයි මේ විහාරස්ථානේ මේ ලස්සනට පවත්වාගෙන මුළු ලෝකයටම ධර්මය බෙදෙන ධර්ම මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ ගුණය, ඔබේ පරිත්‍යාග ශීලියත් අපි නිබදව සීමාන්ත කරලා ඔබට ආශිර්වාද කරනවා. ඉතින් බෙහෙවින්ම සතුටට පත්වන්න ඒ අම්මා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වුණු තුන් මාස දාන පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා, අප විශ්වාස කරනවා ඒ පින්වන්ත මෑණියන් ජීවත් ඉන්න කාලේ නොයෙක් පින්කම් කළා. විශේෂයෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේහි ඉතාම කීර්තිමත් ගුරුවරියක් විදියට ඉතාම ලස්සනට තමගේ සේවය කරපු අම්ම කෙනෙක්. එතුමියගෙන් අධ්‍යාපනය ලැබුත් වේ දියණිවරු සඳහන් කරනවා ඉතාම ලස්සනට ඇඳලා ගිහිල්ලා බොහොම ප්‍රියමනාප විදියට ඒ දියණිවරුන්ට උගන්වපු ආකාරය දැනට දරුවන් බොහෝ දෙනෙක්ගේ සිත්වල තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු පින්කමක්. ඒ අම්මා ඒ ලස්සනට තමන්ගේ වෘත්තිය පින්කමක් විදියට සිදු කරලා බොහෝ දියණිවරුන්ගේ නැනස පාදපු අම්ම කෙනෙක්. දැන් මෙතනත් ඇති බොහෝ අය ඒ අම්මගෙන් ඉගෙන ගත්ත අය. ඒ නිසා ඒ හැම දෙනෙක්ම සලකන්නේ ගුරු මෑණි කෙනෙක් විදියට. ඉතින් ඒ අම්මට ඒ පිනත් හේතු වෙනවා. එනිසා මේ සියලු පින්කම් ගැන හිතලා උඟක් සතුටටපත් ගන්න. රැස් කරගත් මේ සියලු පින්කම්වල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේදී වඩා වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිතක් සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු.